හුඩියාන්දුරන්ට ප්‍රශ්න ගැටළු කීපයක් තියෙනවා කියලා අපට ආරංචි. ස්වාමීන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කළාට ප්‍රශ්න විමසුවාට වරදක් නැහැ. සියලුම ස්වාමීන් වහන්සේලා සහෝදර සංගය ආන්න පුළුවන්. මම කැමැති රාත් වෙනකම්ම සියලුම ප්‍රශ්න ගුරුවරයාගෙන් අහනවට. හේතුව ගුරුවරයා ඒ වගකීමෙන් ඉන්නවා. මේ ලෝකේ මේ විශ්වතරලේ ඕනම ප්‍රශ්නයක් තමන්ට පුළුවන් විදිහට ශ්‍රාවකයාට විසඳලා දෙන්න. දැන් ඉදිරිපත් කරන්න මොකද්ද වහන්සේට දෙන ප්‍රශ්න? රාත් වෙන්න දෙන ප්‍රශ්න. ප්‍රශ්නේ ඒක නෙමෙයි ඔබ වහන්සේගේ. මම කියන්නද ඔබ වහන්සේගේ ප්‍රශ්නේ මොකද්ද කියලා? කැමැතිද මං කියනවා? සිතවිල්ල කට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. ඒ සිතවිල්ලෙන් තව සිතවිලි අට ගන්නවා. එහෙම නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවද නැද්ද? දැන් අපල් ගෙඩියක් උන්ට කපනවා. කපලා මේ ස්වාමීන් වහන්සේට දෙනවා. අපල් ගෙඩිය කපුවම සුවඳයි. ඇයි? ඇපල් ගෙඩිය අණු වලින් හැදිලා තියෙන්නේ. පී එකෙන්, පොල්ලකින්, ගලකින් තැලුවාම ඒ ඇපල් ගෙඩිය අණු වල භ්‍රමණ වේගය වැඩි වෙනවා. භ්‍රමණ වේගය වැඩි වුණාම ඒ අණු පොඩි වුණාම ඒකෙන් එන කුහිලය, එහෙම නැත්නම් සුවඳ වැඩි. ඒ කියන්නේ ඒකෙන් එළියට එන තරංග වේගය වැඩි. තැලුවාම ඒ අණු කම්පණය වෙනවා. දැන් බලන්න අණු දෙකක් තියෙනවා. ඒ අණු දෙක තද කෙරුවොත් මොකද වෙන්නේ? ඒ දෙකේම භ්‍රමණ වේගය වැඩි වෙනවා. එතකොට එළියට යන වේගය වැඩි තරංග වල. එළියට එයාගෙන් මේ උලංගක් වගේ දුමක් වගේ එකක් යනවා. ඒක එයාගේ තරංගය. ඒ වගේ මේ ඇපල් ගෙඩිය කැපුවොත්, තැලුවොත්, පොල්ලකින් ගැව්වොත් ඒකෙන් එළියට එන කුයිලෙ වැඩි. ඒ වගේ තලල ස්වාමීන් වහන්සේ ගතට දෙනවා. පැහැදිලි නේද? ඒ ස්වාමීන් වහන්සේ බලලා අනේ මට වළඳන්න බෑ කියලා උන්වහන්සේට දෙනවා. ඒ ස්වාමීන් වහන්සේ පා මේ තවත් ගොඩාක් ස්වාමීන් වහන්සේලා ඉන්නවනේ ඒ කටට දෙන්න කියලා ඕම 75 නමකටම ඇපල් ගෙඩිය යනවා. ගිහලා අන්තිමට ඉන්න පොඩි අඳු ටග්ගලේක වළඳලා දානවා. නිකන් බලනකොට සාරණා සැපල් ගෙඩියක් එන වළඳලා සන්තෝෂෙන් ඉන්නේ නේද? උන්වහන්සේ කල්පනා කොහොම වැළඳුවේ නැන්නේ? ඇයි සුවඳිනවනේ? ඊටසේ ළඟ ඉන්න අඳුර වහන්සේ තැපල් ගෙඩිය වළඳලා සද්ද නැතුව ඉන්නවා නේද වහන්සේ? උන්වහන්සේ සද්ද නැතුව ඉන්නවා තමයි ඇපල් ගෙඩිය වළඳුවේ නැන්නේ. අද නම් කට්ටියට ඇපල් හම්බෙලා වාගේ සට්ටිය ඒකනේ සන්තෝෂෙන් ඉන්නේ. කට්ටිය කියන කොහේ එක ගෙඩියනේ හම්බුනේ කට්ටිය හම්බුනේ නැහනේ. එයා තීරණය කළේ මොනවලින්ද? අර හැමෝ ළඟම තියෙන සුවඳෙන්. ඒ වගේ අර ඇපල් ගෙඩිය අතින් අතට ගියාට රැඳුන් නැති වුණාට අර සුවඳ රැඳුණානේ. ඒක තමයි ඒ ධර්මතාවය තමයි මේ අණුවල තියෙන්නේ. චේතනාවක් ඇති වුණාම ඒ චේතනාව තරංගයක්. සිතවිල්ලක් කියන්නේ තරංගයක්. ඒ තරංගේ එළියට ගියාම මේ තරංගේ හැදිලා තියෙන්නේ මොන වලින්ද? අණු වලින්. අණු භ්‍රමණය වෙනවද නැද්ද? භ්‍රමණය වෙනවා. භ්‍රමණය වුණොත් එළියට තරංගයක් යනවද නැද්ද? ඒ තරංගයෙන් තව තරංගයක් යනවා. ඒක අඳුනාගත්තොත් ඒක තව සිතවිල්ලක්. ඒකත් තරංගයක්නේ. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒ භ්‍රමණය වුණොත් තවත් තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒකත් සිතවිල්ලක්. ඒකත් අණුනේ. ඒකත් භ්‍රමණය වෙනවනේ. ඒකෙන් තවත් තරංගයක් එළියට එනවනේ. ඒක අඳුනාගත්තොත් ඒක තවත් සිතවිල්ලක්. මේ විදිහට ලක්ෂ මිලියන ගණන් එන්න පුළුවන්. එක ශ්‍රේණියකට සිතවිලි දහස් ගණන් එන්න පුළුවන් කියලා ලෞතර තථාගතයන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දැකලා දේශනා කළා. ඒක දේශනාවේ තියෙනවා. එක ශ්‍රේණියකට සිතවිලි දහසක් එන්න පුළුවන්. එහෙනම් අපිට ඇති වෙන චෛතසිකය 95000ක් නම් 500 භ්‍රමණය වෙනවනේ. ඒ තරංගේ තියෙන 95000 ගිලියන් එළියට යන තරංග තව 500ක් නෙමෙයිද? එක තප්පරයකින් දැන් 10යි. 10ම භ්‍රමණය වෙනවනේ. 10ම එළියට තරංග 1000ක් එළියට දානවනේ. 10යි 10යි 2000යි. දැන් ඒ සිතවිලි 2000 අපි අඳුරනවද නැහැ? පාක් 10ක් අඳුරනවා. ඒකෙන් එයාට අඳුරන්නේ නැහැ. ඒ කියන්නේ අපේ චිත්ත වීතියකින් අට ගන්නා වූ සියලුම චෛතසිකය තථාගතයන් වහන්සේ නමකට ඇරෙන්න කිසිම කෙනෙකුට අඳුරන්න බෑ. සමහරක් අඳුර ගන්න පුළුවන්. 100ක් 200ක් 500ක් ඒ වගේ අඳුර ගන්න දක්ෂ කට්ටිය නැබයි සියලුම චෛතසික ටික අඳුර ගන්න බෑ. ඒක සර්වඥතා ඥාණයකට විතරයි පුළුවන්. මේක විශ්ව ධර්මතාවයක්. 90ක තියෙන ධර්මතාවය නිසා අපේ ඇති වෙන චෛතසික අණුවල නිර්මාණයක් නිසා ඒකෙත් අර අණුවේ ගුණ ටික තියෙනවා. භ්‍රමණය වීම, භ්‍රමණයෙන් තරංගයක් ඇදීම, ඒ තරංගයට අණු ඒකත් භ්‍රමණය වෙනවා. ඒකෙන් තව එකක් හදන ඕමෝමෝම සිතිවිලි පොකුරු වාගේ, දන්වල් වාගේ හැදෙනවා. දැන් පැහැදිලිද? දැන් ඒක බිඳින ක්‍රමය, ඒක නිරෝධ කරන ක්‍රමය කොහොමද කියලා අහුවනේ. සරල ක්‍රමයක්. දැන් මට හිතෙනවා මේ ස්වාමින් වහන්සේ සිල්වත් නෑ වාගේ හිතෙනවා. නිකම් බොරුවට එකක් හිතෙනවා. ඇයි හිතන්නේ? උන්වහන්සේ මේ අඳනේ ගොඩක් උසට අඳලා තියෙන්නේ. වාඩි වෙනකොට ටිකක් අසංවරයි. එහෙම නිකම්මඩ පේනවා. දැන් හාම්දුරු දුස්සීලයි කියලා පෙනුනාම එක එකක්නේ. ඒකට සාපේක්ෂව තව එකක් ආවනේ. ඉඳගන්න ක්‍රමය ටිකක් වෙනස්. ඒකට හේතුව ඉඳගන්න ක්‍රමය නෙමෙයි ඉඳගන්නකොට අඳනේ පිළිවෙලට නෑ. ඒතකොට බලන්න දැන් සිතුවිලි කීපයක් ආවනේ. මම මොනවද කරන්න ඕනේ? මම බුදු හාමුදුරන්ගේ දරුවෙක් නම් මම ආර්ය කෙනෙක් නම් මම මොනවද කරන්නේ? ආන්දරෝ දුස්සීලයි කියලා පළවෙනි කාවනේ එතන 100 පීට වුණා. එතනින් යාට එකක්වත් හිතන්නේ නෑ. එකක්වත් හිතන. පළවෙනි සිතිවිල්ලේ ඉඳගෙන දාන සංකල්ප නෑ. උන්වහන්සේ සිල්වන්තයි. උන්වහන්සේ සිල්වන්තයි. පොඩි ළමයා පොඩි බබා ගෙදර ඉන්න පොඩි බබා එයා දැන් හඳුන් නැතු එම දුවනවා නේද? නාල හඳුන් නැත බල්ටියක් ගන්නවා පෙරලෙනවා. එයාට කෙලස් තියනවද? එයා දන්නවද මම එළුවෙන් යන්නේ මාව දැක්ක මිනිසුන්ට රාගෙද? මොකවත් දන්නේ නැහැ. එයි එහෙම එකක් එයාට දන්නේ නැහැ. අපට ඉතින්නේ තයි පොඩි එක්කෙනෙක්නේ. එහෙනම් රාගේ නැත්තාට තමන්ගේ චර්යාවේ තියෙන අඩුපාඩු මොකවත් පේන්නේ නැහැ. එයි එයාට එහෙම එකක් නැහැ. රාගේ ඇත්තටලු එක පේන්නේ. එහෙනම් තමන් සිල්වත් දිසා තමන්ගේ අඩුපාඩු තමන්ට පේන්නේ නැහැ. ඒක පේන්නේ කාටද? අනිත් එක්කෙනාට. එනම් ඒ ස්වාමීන් වහන්සේ දුස්සීලයි කියලා දැකිනකොට ඇත්තරම දුස්සීලයේ පිළිබඳ සංකල්පය කවුද ඉඳලා තින්නේ? මම. සීලිය දුස්සීලයේ පිළිබඳව සංකල්පය මන් තුල තිබිච්ච නිසා ඒකට සාපේක්ෂ අරුණාංශේ දුස්සීලයි කියලා පේනවා. ඇත්තටම උන්වහන්සේ දුස්සීල නැහැ. මේ විදියට අපි අපේ චේතනාව නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. සිවුරක් වැරදුනාම අපි කොහොමද ඒක නිවැරදි කරන්නේ? ආ බිම වදිනේ නම් පිටිපස්සෙන් හරියට උඩට අරන්න. ඊට පස්සේ පිටිපස්සෙන් උඩට ගත්තොත් පිටිපස්සේ වදින්නේ. හරි. මේ ඉස්සරහා කැල්ල බිම වදිනවා. ඒ කියන්නේ සිවුරේ පැත්තක තියෙන වාටිය හරියට දෙකට බැලන්ස් වෙනවා. එතකොට තමයි මේ පැත්තට භාගය මේ පැත්තට භාගය. මම පිටිපස්සට පොඩ්ඩක් දාලා තිනා. ඒ කියන්නේ ඊටු ටික ඉස්සරහට වදිනවා. එම නිවැරදි කරගන්න. ඒ අඩුපාඩු බල නිවැරදි කරනවා වගේ අර පළවෙනි සිතිවිල්ලේ 100 පීටවල ඒක නිවැරදි වෙච්ච ගම අනිත් එකක්වත් එන්නේ නැහැ. එකක්වත් එන්නේ නැහැ. බැරි වෙලා බලන්නකො අඳනියක්වත් හරියට අඳින්න දන්නේ නැහැ. එහෙම කියලා කෙනවා. එහෙම ආපු ගමන් එතනින් යට එහෙම දෙක තුනට යන්නේ නැහැ. ඒ පළවෙනි සිතිවිල්ලේ නැවතුණා බැරි වෙලාවත් උන්නාසයක අඳනේ කොට එකක් නා. දිග නැත්තම් අවුල ප්‍රෙදි වලින් උන්නාසේ එකක් මහාගත්තා. ඒකේ උස සම්පූර්ණ අඟල් තියෙන 45 තියෙන 30යි තියෙන්නේ. ඒකෙන් උන්නාසේ පුළුවන් විදිහට විලිවාගෙන ඉන්නවා. උන්නාසේගේ දක්ෂකම මානකම අතහැරලා යන්නේ. අඳින්න රෙදි කැල්ලක්වත් නැහැ. ඒ නිසා කාටවත් කරදර කරන්නේ නැහැ. කාගවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. වැලේ වේලෙන්න දෙයි තියෙන එකක් රාට ගිහලා ගන්න නැහැ. අර තියෙනක පරිමාගෙන අඳින උන්නාසේගේ ශ්‍රේෂ්ඨ ගුණයක් ඒක. එහෙම දැකලා අර දුස්සීලභාවයේ දුස්සීල එකක් නෙමෙයි අඩුවක් නෙමෙයි ඒක එතනම නිවැරදි කරනවා. අර වැරදිච්ච සිවුර හදා ගන්නවා. එහෙම නිවැරදි කළාම ඒකේන ප්‍රශ්න විසඳෙනවා. ඊට පස්සේ උන්වහන්සේදී ආ බලනකොට හරි සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පේන්නේ. සිතේ ස්වභාවය සිත තුළින් සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. ඒක තුළින් තව සිතවිල්ලක් හදනවා. මේ වගේ ලක්ෂ ගණන් හැදෙන්න පුළුවන්. එක ශ්‍රණියකට දහස් ගණන් හැදෙන්න පුළුවන්. ඇයි සිතේ ස්වභාවය ඒක? තාපසයා අර සිතේ ස්වභාවය තුල ඉන්නේ. එයා දක්ෂ වෙන අර පළවෙනි එකට අඳුරාගෙන පළවෙනි එක මත සිත පීට වුණා. 100 න් ඉන්නවා. ඉඳගෙන පළවෙනි එක හදුවාම අර ඔක්කොම ටික හදෙනවා. ඔක්කොම ටික හදෙනවා. කෙනෙක් ආවිල්ලා කියනවා මේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අම්මා හරි කැතයිනේ කතා කරන්න දන්නේත් නැහැ. කතා කරන්න දන්නේ වෙන මොනවද? එයා ටිකක් අර චරිතෙනු ටිකක් අපිලි වෙලා වගේ මොනාරි ලොකු වැරදි. එහෙම ටිකක් අපිට සැකේකුත් තියෙනවා. ටිකක් යාගේ පිළිවෙල මදි. අඳින්න දන්නේ නැහැ, කතා කරන්න දන්නේ නැහැ, කිසිම සංවරයක් නැහැ, කීකරු වෙන්නේ නැහැ කියලා ඔම වැරදි 25ක් විතර කියනවා. වැරදි 25ක් විතර කියනවා. ඊට පස්සේ අපි කියනවා ඔබ වහන්සේ අපේ අම්මා ගැන ධර්ම මතේ හරි. ඒ කියන්නේ වැරදි 25 හරි. හැබැයි ඔබ වහන්සේට අවුෙච්ච නැති එකක් තියෙන මොකද? ඒ අම්මා මානසික ලෙඩෙක්. බේත් අරඳනවා. ඒ නිසා ඒ අම්මා මානසික ලෙඩ නිසා මේ පිළිබඳ මොකවත් එයා දන්නේ නැහැ. දැන් කියන්නේ 25ම වැරදිද? අනේ ස්වාමිනේ කිසිම වැරදක් නෑ. බලන්න එකක් නිවැරදි කරනකොට අර ඔක්කොම නිවැරදි වෙනවා. ඔක්කොම නිවැරදි වෙනවා. එහෙනම් සිතුවිලි ලක්ෂයක් වෙනකොට ලක්ෂේ නිවැරදි කරන්න බෑ. ඉතලා බලන කොතනද නිවැරදි වෙන්න ඕනේ? කොතනද පළවෙනි එක මොකද්ද? ඒක නිවැරදි කරාම අර 99999ම මොකවත් කළේ නෑ. නිකන් නිවැරදි වෙනවා. ඒ වගේ සිතවිලි එනකොට ඒ සිතවිලි වලින් කෙලෙස් පැමිණෙනකොට හැම කෙලෙසයකටම කම්පා වෙන්නේ නැහැ. හැම කෙලෙසයකටම නිවැරදි වෙන්න කමටහන් වඩන්නේ නැහැ. පළවෙනි එක නිවැරදි කළාම අර ඔක්කොම නිවැරදි වෙනවා. බලන්න මං එනකොට 12ට විනාඩි 15ක් ඇති 11:45 වෙනකොට දානසාලව සම්පූර්ණයෙන් අස් කරලා සේරම වළඳලා බලන්න කිසිම දෙයක් තියලා ගිල නැහැ කියලා එකක් එනවා. දානසාලව අස් කරප එක වැරදි. ඇයි 12 වෙනකන් තියන්න ඕනේ? අස් කරප එක වැරදි කලින්. එතන මොකවත් ඉතුරු කළේ නැහැ. ඒක වැරදි. තව වළඳන්න ඉන්නවද කියලා හොයලා බැලුවේ නැහැ. ඒක වැරදි. කවුරුරි ස්වාමීන් වහන්සේලා වළඳා එන අන්තිමට එන කෙනා 12න් පස්සේ එන කෙනා අස් කරයි. එහෙම කියලා කියලා යන්න ඕනේ. එහෙම තියලා කියන්නේ ඒක වැරදි. බෙදා හදාගෙන කන පිසිරිතා තිබිලා නැ ඒක වැරදි. තමන්ගේ පමන දැනගන්න ඕනේ. අනිත් අයත් එක්ක පොඩ්ඩක් සමුගිය සාකච්ඡා කරන්න ඕනේ. හැමෝම එනකන් ඉන්න ඕනේ. එහෙම ඉවසීමක් තිබුණ නැ ඒක වැරදි. දැන් වැරදි කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. එකම එක තැනයි වැරදුනේ. ඇයි? එනකොට කැම තිබුණ නැ. ඔතනනේ ප්‍රශ්නේ. ඒක නිසානේ අනිත් ඔක්කොම ආවේ. කැම තිබුණ නැ. එහෙනම් මේක නිවැරදි කරන්න ප්‍රධාන සිතිවිල්ල. ඇයි තිබුණ නැති? දාහනේ ඇවිල්ලා නැත්තම්. කැම නැ. තර උන්වහන්සේලාත් වළඳලා නැත්තම් උන්වහන්සේලාත් වතුර ටිකක් බීලා කාට ටිකක් බීලා බඩගිනින නම් ඉන්නේ. එතකොට කැම නැහැ කියලා මං කාටද බයින්නේ? එහෙම බනින්න බෑනේ. කාටවත් නැහනේ. එහෙනම් කැම දාණි ඇවිල්ලා නැහැ. දාණි ලැබිලා නැහැ. අද දවසේ කිසිම ස්වාමීන් වහන්සේ නමක් වළඳලා නැහැ. දැන් දාණි නැහැ කියලා අර එලා දැක්ක සිතවිල්ල නිවැරදි කරනවා. ඉතුරු ටිකට මොකද වුනේ? ඔක්කොම නිවැරදි වෙන. ඇයි? ඉතුරු ටිකට පවතින්න බෑ. ඇයි? මෙයාගෙන් අටගත් ඒව අරවා. මෙයා නිවැරදි වෙච්චකම අර ඔක්කොම නිවැරදි වෙනවා. දේවදත්ත බුදුන් සරණ ගියොත් අර 500ම බුදුන් සරණ යනවා. ඇයි? ඒ ප්‍රධානම චෛතසිකේ නිවැරදි වෙනකොට ඒකට සම්බන්ධ වෙච්ච චෛතසික වලට මොකවත් කරන්න බෑ. මම දුස්සීල වුණොත් මගේ ශ්‍රාවකෙ මොකද වෙන්නේ? මම රාට ආල් තිබ්බොත් මොකද වෙන්නේ? ඒ කටි රාට කොත්තු ගන්නවා. ඒකට රයිස් දානවා. ඇයි? මම ආල් තියන්න විතරයි ඕනේ. ඒ කටි ඉතුරු ටික ඔක්කොම කරනවා. ගුරුවරයා එක වේලක් වළඳුවත් ඒගොල්ල දවස් දෙකකට එකක් වළඳනවා. ඇයි? ඊට වඩා සිල්වත් වෙනවා. මම දුස්සීල වුණා ඊට වඩා දුස්සීල වෙනවා. මම රුපියල් 20කොල 50කොල පාවිච්චි කරති ඒකට 500කොල 10කොල පාවිච්චි කරනවා. මම රුපියලක් පාවිච්චි කරන්නේ නැත්නම් ඒගොල්ල සතයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මේක විශ්ව ධර්මතාවයක්. පළවෙනි සිතුවිල්ල හැදුනොත් ඊට ටික ඔක්කොම හැදෙනවා. පළවෙනි එක දුන්න නැත්නම් ඉතුරු එකක්වත් අදන්න බෑ. අපි හිතන මේ ස්වාමීන් වහන්සේලා අසංවරයි. කිසිම කෙනෙකුට අනුකම්පා කරන මනුස්ස ගුණධර්ම මොකවත් නැහැ. කෙසෙල් ගෙඩියක්වත් ඉතුරු කරලා නැහැ. පියදාලා කාලා ගිහිල්ලා. දැන් මේ මේනේව හදන්න පුළුවන්ද? දාහනේ ලැබිලා නැහැ. මං වගේ අනිත් හැමෝම බඩගින්න. ඒක ඇදුවා මොකද වෙන්නේ? අර චෝදනා බැනුම් එකක්වත් එන්නේ නැහැ. ඔක්කොම නිරෝධ වෙනවා. පැහැදිලිද? වඩාත් පැහැදිලිද? තව විස්තර කරන්න ඕනේද? අනිත් සිතිවිල්ල මොකද්ද? තව ප්‍රශ්න මොනවද තියෙන්නේ? වංශ දෙවිපත් කලේ මොනවද තව ප්‍රශ්න? ප්‍රධාන ප්‍රශ්නයක් නේ.